නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස මේකම දෙනාටම තුම් සත්නත්‍රේ ආශිර්වාදී සැලසේ වාක්‍යෙන් තුම්මෝ ප්‍රාර්ථනා වින්දුතු අද මම කෙනෙකුන් සමග එකතු වෙනවා රතන සූත්‍ර දේශනාව පිළිබඳව අපි ගියවර සාකච්ඡා කළා. ඒ සූත්‍ර දේශනාව ඇතුළත් ගාථාවල සරල සිංහල තේරුම අපි මේ පාලි වචන වල ඒ අර්ථ ගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අපි ඊවර අපි සාකච්ඡා කළා. මම හිතන්නේ මට මතක ගාථා තුනක් තමයි අපි ඊවර සාකච්ඡා කළේ. අද මම හිතනවා හතරවෙනි ගාථාවේ ඉඳලා ඉදිරියට තියෙන ගාථාවල අර්ථ තේරුම් ගන්න අපි උත්සාහ කරමු. මම හිතනවා වෙනදා වගේම මේ දලෝක මාත්‍යක් කවුරු කෙනෙක් ගාථා සජ්ජායනා කරනවාද? ආ අපේ ගියේ සතියේදී සජ්ජායනා කළේ අත්‍රම චිත්‍ර රාජපක්ෂ මහත්මිය. එතුමිය අද වෙලා වෙනස් වීම නිසා මේ වෙලාවයි තාමත් නැහැ. මම ඊටම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට ආරාධනා කරන්න මට මෙතන ඉන්න එකෙන් ඔබතුමා ගැන විශ්වාසයි. ඔබතුමාට පුළුවන් කියලා ගත හොඳින් කියන්න. ජයන්ත මහත්මයා. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. එහෙනම් හතරවෙනි ගාථාව ස්වාමීන් වහන්සේ අපිට තියෙනවා. එහෙනම් මම ඒක සජ්ජායන කරන්න. භයං විරාගං අමතං පනීතං යදච්චගා සක්ඛේ මුනි සමාහිතෝ නතේන ධම්මේන සමස්තිකින්චි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවස්ති හෝතු. හරි, කොහොමයි? එතකොට දැන් මේ ගාථාව තුළ කියවෙන්නේ ධර්ම රත්න ප්‍රණීත බව පිළිබඳවයි මේ ගාථාවේ සටහන් වෙන්නේ. දැන් ගියවර අපි ඒ අර්ථ විග්‍රහ කළ ගාථාවල අවසානයේදී කියුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තියෙන උතුම් වූ ගුණ පිළිබඳව. දැන් මේ ගාථාවේ කියනවා දැන් ඉදම්පි ධම්මේ රතනං පනීතං කියලා කියන්නේ. එතකොට මේ ධර්මයේහි ගුණයි මේ තියෙන්නේ. දැන් අපි පද වශයෙන් අර්ථ ගත්තොත් මෙහෙම මම හිතනවා කට්ටිය ළඟ කිරුවාහ පොත් වහන්සේ එහෙම නැත්නම් මේ රතන සූත්‍රය ළඟ ඇති කියලා. දැන් අර්ථ ගන්නෙ මෙහෙමයි. දැන් මේකේ එතකොට අයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්ඛේ මුනි සමාහිතෝ නතේන ධම්මේන සමස්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. එතකොට සමාහිතෝ කියලා කියන්නේ සමාහිත වූ සිත් ඇති කියන එකයි. සමාධිමත් සිත් ඇති සමාහිතෝ. එතකොට ශාක්‍යමුනි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. එතකොට ශාක්‍ය කියලා කියන්නේ ඒ වංශේ, ශාක්‍ය වංශේ මේ උපන් මුනිවරයා කියන අදහසින් බුදුරජාණන් වහන්සේට ශාක්‍ය මුනි කියලා කියනවා. එතකොට සමාහිත වූ සිත් ඇති ශාක්‍ය මුනි බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියනවා කයං විරාගං අමතං පනීතං. කයං කියලා කියන්නේ ශේතලා කියන එකයි. කය කියන වචනේ තේරුම ක්ෂය කළ, නැති කළ. මොකක්ද? රාගය නැති කළ. විරාගං කියලා කියන්නේ ඒ රාගාදීන් කෙරෙන් මිදුණු කියන අදහස. එතකොට විරාග කියලා කියන්නේ ඒ රාගාදී කෙරෙහි නොඇලුණු විරාග වූ. අමතා අමතං කියලා කියන්නේ ජාති ජරා මරණ නැති හිං අමෘත නම් වූ කියන එකයි. අමතං මත අමත කියලා කියන්නේ නේද? මත මරුණු අමත නොමැරෙන කියලා තමයි. එතකොට ජාති ජරාදී ඒ කිසිවක් නැති හේයින් අමෘතයයි කියන පණීත කුතුම් වූ කියන දාස ප්‍රණීත වූ කියන දාස. එතකොට කයං විරාගං අමතං පණීත කියන වචන හතර නේද? කය කියලා කියනකොට ක්ෂේකල රාගක්ෂේකල විරාගං එතකොට ඒ රාගාදී කෙරෙහි නොඇලුණු අමතං ජාති ජරා මරණාදී නැති හේයින් අමත වූ පණීත කුතුම් වූ යදජ්ජගා යම් නිවන යම් අජ්ජගා කියන වචනේ තමයි මේ යදජ්ජගා කියලා මේ පාළියේදී සඳහන් වෙලා තියෙන්නේ. එතකොට යම් අජ්ජගා යදජ්ජගා යම් නිවනක් අවබෝධ කළාද? එතකොට නිවනේ ස්වභාවය තමයි මේ මොකද්ද? කය විරාග අමත පණීත. මේ වචන හතරෙන්ම කිව්වේ නිවනේ ස්වභාවය. එතකොට එබඳු වූ නිවන අජ්ජගා අවබෝධ කළාද? නතේන ධම්මේන සමත්තිකින්චි ඒතේන තේන ධම්මේන සමා ඒ නිවන හා සමාන වූ ධර්මයක් නිර්වාණ ධර්මයෙන් හා සමාන වූ තේන ධම්මේන ඒ ධර්මය හා සමාන වූ කිංචි කිසිවක් න අත්ථි නැත. ඔය කියපු ලක්ෂණ වලින් යුක්ත නිර්වාණ ධර්මය හා සමාන වූ කිසිවක් නැති නැත. කිංචි න අත්ථි කියන එකයි කිසිවක් නැත. ඉදම්පි ධම්මේ රතනං පණීතං ඉදං අපි මෙයද ධම්මේ රතන ධර්ම රත්නයෙහි පණීතං ඇති ප්‍රණීත භාවයයි උසස්ම භාවයයි ධර්මයේ ඇති උසස් භාවයයි මේ. ඒතේන සත්‍යේන සුවර්ති හෝතු ඒතේන සත්‍යේ මෙන්න මේ සත්‍ය වචනේ කරණ කොටගෙන මේ සත්‍ය කරණ කොටගෙන සුවත්ති හෝතු ඔබට සිත් වේවා කියන එකයි මේ ගාථාවේ. එතකොට දලා එතකොට දැන් කෝටි ලක්ෂයක් සක්වල ආඥා චක්‍රය පතුරුවමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාල මේ උතුම් රතන සූත්‍ර දේශනාව නිධානය අපි කිව්වේ විනාලා මහනුවර සුද්ධිය මේ වෙලාවේදී මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාල මේ සූත්‍ර දේශනාවේ ඒ තරම්ම බලයක් වගේම කාන්තියක් ලෝකයේ උදා කළ උතුම් සත්‍ය වචනයක්. එතකොට මේ මේක සත්‍ය ක්‍රියාවක්. මේක සත්‍යයක්. ඒකයි ඉතින් හේතේන සත්‍යේන. මේක සත්‍යයක්. මොකක්ද මේ නිවනේ මේ කියපු ලක්ෂණේ මේ ස්වභාවයේ මේ ධර්මයේහි මේ කියන ඇත්ත. මේක සත්‍යයක්. ඒ සත්‍ය ක්‍රියානුභාව බලයෙන් ඔබට සෙත් වේවා කියන එකයි මේකේ අදහස. එතකොට මේ ගාථාව තුල ඕනනම් මම බුදියක් කියනනම් දැන් මෙතන සත්‍ය මුනි කියලා වචනයක් කියුණා. එතකොට සාමාන්‍යයෙන් පාලියේදී මුනි කියන වචනේ පොදුවේ භික්ෂුව කියන අදහස සඳහා පාවිච්චි කරනවා. මේ එතකොට බුදුරජාණන් වහන්සේට අපි සත්‍ය මුනි කියලා කියනවා. එතකොට ඇත්තරම මුනි කියලා කියන්නේ මේ මෝනීය ධර්ම වලින් යුක්ත හේයින් මුනි කියලා කියනවා. මේ වචනේ බොහොම බොහෝ තැන්වල යෙදෙනවා මුනි කියන එක පොදුවේ බුදුරජාණන් වහන්සේ සත්‍ය මුනි කියන සාමාන්‍ය පොදු අනිකුත් මේ සෝවාන් මාර්ග ඵල එවැගේම අනාගාමි සකුර්දාගාමි මාර්ග ඵල අනාගාමි මාර්ග ඵල අරහත් මාර්ග ඵල ඊට පස්සේ රහත් ඵලයටපත් මේ සියලුම දෙනා සඳහා ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කියන සියලුම උත්තමයන් වහන්සේලා මුනි කියන වචනයට ඇතුළත් කරලා තියෙනවා. එතකොට අතරම මේ මුනි කියලා කිව්ව මං කිව්ව විදිහට මේ අර මෝනීය ධර්ම වලින් යුක්ත හේයින් මුනි කියලා කියනවා. එතකොට මේ මොනීය ධර්ම මොනවද කියන කාරණය මේ අපිට අටුවාවාදී දේවල් විස්තර කරගැනීමේදී ඒවා පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ ලෝක විවහාරයේ අනුව නම් මේ ඥාණයෙන් යුක්ත කෙනා එයා මේ මොනීය ධර්ම වලින් යුක්තයි කියන එකයි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ. එතකොට එබඳු මේ මොනීය ධර්ම එහෙම නැත්නම් ඒ මොනීය ධර්ම වලින් යුක්ත කෙනා තමයි මුනි කියලා කියන්නේ. එතකොට ඒ මුනි භාවය ඇති කරන ධර්ම එහෙම නැත්නම් මොනීය ධර්ම ඒවා මේ විතර කරලා තියෙනවා කාය මොනීය, වචී මොනීය, මනෝ මොනීය කියලා. දැන් උදාහරණයක් ඇරිට ගත්තොත් එහෙම කාය මොනීය කියලා කියන්නේ දැන් කයින් වෙන වැඩි තියෙනවනේ. මොනවද? සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයන් වර්ධව ඇදීම මේ කියන. එතකොට මේ කියන දුසිරිත් වලින් ඉවත් වීම එදට කාය මොනීය කියලා කියන. එතකොට මේ කය නැත්නම් මේ ශරීරයේ අරමුණු කොටගෙන උපදින ඥාණය ඒකට කාය මොනීය කියලා කියනවා. එහෙම නැත්නම් පංචස්කන්ධය නම් වූ මේ කය පිළිබඳ මනාව දැකීම එක කාය මොනීය කියලා කියනවා. කය පිළිබඳ යම් චන්ද රාගයක් වේ නම් ඒ චන්ද රාගයේ දුරු කිරීම ඒ කාය මොනීය කියලා කියනවා. ඊළඟට දැන් වචී මොනීය කිව්වොත් එහෙම මේ වචනෙන් සිදුවන වැරදි තියෙන මොනවද? මුසාවාදා, පිසුනා වාචා, කරුසා වාචා, සම්පප්පලාපාදී වශයෙන් කියන නේද? කරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, නරක වචන කීම කියලා. ඒ වගේම දුරු වීම ඒක වචී මොනීය. ඊට පස්සේ මේ වචනේ පිළිබඳ තියෙන චන්දරාගයේ දුරු කිරීම වචී මොනීය. ඒ විදිහට තමයි අර්ථ දක්වලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මනෝමෝහය කියලා කියන්නේ මනසින් සිදුවන දුසිරිත් මොනවද? අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන කාරණා තුන නේද? අවිජ්ජා කියලා කියන්නේ දැඩි වූ ලෝභය, ව්‍යාපාද තරහව, මිච්ඡා දිට්ඨිය. මෙන්න මේ කියන දුසිරිත් වලින් මනෝ දුසිරිත් වලින් මේ වෙන්වීම, ඒවා පහ කිරීම මනෝමෝහය ඒ විදිහට. ඔය කියන වූ සියලුම ලක්ෂණ වලින් තථාගත බුදුරජාණන් වහන්සේ යුක්තයි. එයින් උත්තරීතරම භාවයට පත්වෙච්චි ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රූන් වහන්සේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ ශක්‍ය මුනි කියන නාමයෙන් යුක්තයි. ඒක මුනි කියලා කි ඔය කියන මොණෙය ධර්ම වලින් යුක්ත කෙනා. එතකොට ඒ කියන ඥානයෙන් යුක්ත මොනීය ධර්මුනේ යුක්ත තථාගත බුදුරජාණන් වහන්සේයි මේ කය නම් වූ, විරාග නම් වූ, අමත නම් වූ, අනීත නම් වූ, සුතුම් වූ නිර්වාණය අවබෝධ කළේ. එතකොට ඒ නිවන අවබෝධ කළ උත්තමයන් වහන්සේගේ ස්වභාවය ඔය කියන මොනීය ධර්මුනේ යුක්තයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කළ උතුම් වූ නිර්වාණ ධර්මයේ අනුභවයෙන් මේ ධර්ම රත්නයේ අනුභවයෙන් ඔබට සෙත් වේවා කියන එකයි ඒ ගාථාවේ අදහස. ඊට පස්සේ මේ අපේ කුමුතු මහරජු සමහර විට මේ ඔය පුරාණ කාලයේ දම්බදිව තිබුණු විවිධ වෘත තිබුණානේ නේද? වෘත කරම ගෝ වෘත, අජ වෘත, ඒ විදිහේ කුක්කුර වෘත ඒ අතරේ තුන එකක් තමයි ඔය මොණෙය වෘතය නැත්නම් මෞන වෘතය කියලා එකද කියන්නේ. සංස්කෘත වචනේ මෞන. ඒ කියන්නේ මේ කතා නොකර ඉන්නවා, නිහඬව ඉන්නවා. නේද? කතා කළාම මේ පෞසිද්ධ වෙනවා වචන වලින්. ඒ නිසා ඒ අය වෘතයක් හැටියට ආරක්ෂා කරලා තිනවා. ඒක මේ බෙරික මොණෙය වෘතය කියලා. එතකොට මෙතන මේ අපේ ධර්මයේ තියෙන මේ කාරණේ ඊට වඩා ආස්පසින්ම වෙනස් උත්තරීතර වූ අදහස මේ ගැබ්බෙලා තියෙන වටිනා වචනයක්. හැබැයි එතකොට මම හිතන්නේ ඒ ගාථාව පිළිබඳ සාමාන්‍යයෙන් අදහසක් අර්ථයේ මොකද කියන එක අවබෝධ වෙන්නේ නැති එහෙනම් අපි ඊළඟ ගාථාවට යමුද? ස්වාමීන් වහන්සේ මේ සක්‍ය මුනි කියන්නේ එක් මුනි කියන එක සක්‍ය මුනි කියලා අපි මෙතන හඳුනගන්නේ කොයි විදිහටද ස්වාමීන් වහන්සේ? මොකද්ද කියන්න මතය? සක්‍ය මුනි කියන්නේ ශාක්‍ය කියන එකද ස්වාමීන් වහන්සේ? ඔව්, ඒ ශාක්‍ය කුලයේහි නැත්නම් ශාක්‍ය වංශයේහි මේ උපං කියන අදහසයි එතන මේ එතන මුනි උනේ. හරි? පොඩි වචනයක් දැනගන්න කලින් ගිය සතිය කිව්ව එකේ මේ භූත කියන එකේ තේරුම හරියටම මොකද්ද ස්වාමීන් වහන්සේ? මෙතන කියන්නේ අමනුෂ්‍ය කියලා මිනිස්සුන්ට පල්ලෙහා ලෙවල් එකේ සත්‍යවද මෙතන අදහස් වෙන්නේ නැත්නම් මේ දෙවියාදී අනිත් අයටත් මේ භූත කියලා වෙන තැන්වල එහෙම සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ? ඔව්, ඇත්තටම මේ මිනිස්සුන්ට වඩා පල්ලෙහා ඉන්න අයම නෙවෙයි මෙතන මේ ගාථාවේ භූත කියන අදහස් පෙළේ එතන රැසු සියලුම අමනුෂ්‍යයන් කියන එකයි. මනුෂ්‍ය නොවන දෙවියන් බ්‍රහ්මයන් ඇතුළු අනිකුත් සියලුම අමනුෂ්‍ය වර්ගය අමතීම සඳහා තමයි එතන භූත කියන වචනේ පාවිච්චි කළේ. එහෙමයි තායින්ත බොම්පින්. ඒ තවත් සාතර ප්‍රශ්නයක් තියෙනවද? සුසනාසේ අහසංග මහත්මයා අහපු ප්‍රශ්නේ බොහොම හොඳයි. මොකද අපි වංශේදා ඉවත් වී ප්‍රශ්න තවත් කළා. ඒ සාකච්ඡා තුළ සුවන්වාස විවිධ අදහස් කල්යන මිත්‍ර තුළ තිබුණා. පැහැදිලි නැති දේවල් එකයි තුමා එක මතු කරේ. ඉතින් මම හිතන්නේ සුවන්වාස අපි එක එහෙනම් ස්ථාපිත කරගමු කියපු දේ. මොකද ඒ පිළිබඳ ගොඩාක් සාකච්ඡාවක් වුණා. හා හා හා. ඒ වෙනම් සුවන්වාස වාසේ කියන භූත කියන අර්ථයේ විවිධාකාර වෙනත් වෙනත් අර්ථ පවා අපි දන්නවා. මේ අපිටත් භූත කියනවා. මේ භූතය කියලා අපි ගැන කියලා කියනකොටත් කියනවා මේ අපි දේශගන මාසල මේ භූතය කියන්නේ ලලිත් දබ්වත්ත කියන මේ ශරීරය මේ භූතය කියලා මමත්වෙන් තොරව එහෙම කියනවත් කියන තැනුත් තියෙනවා. අපි ඒක ප්‍රතිබෝධ මෙතෙන් දිසාන් වහන්සේ මේ සූත්‍රය රතන සූත්‍රයේ එහෙමනම් මේ යානීද භූතානි කියනකොට මේ භූත කියලා කිව්වේ මේ මනුස්ස මේ කියන්නේ ප්‍රේත යක්ෂ කියන කොටසට පමණක් නෙමෙයි මේ භූත කොටසට පමණක් නෙමෙයි දෙවියන් වහන්සේ එක කියන එකේ මේ කවුද පේදලොත් මහත්මයා ඒකේ ඇත්තම අපිට ඒ කාරණේ තවත් එක සරල කරගන්න පුළුවන්. ඒකේ තිබ්බ නේද මේ යානීද භූතානි සමාගතානි බුම්මා නිවායා නිවං තලික්කේ. එතකොට බුම්මානි භූමියේ මේ භූමිය ඇසුරු කොට ඉන්න යම් භූත කොටසක් වෙයිද ඒත් උසා අන්තලික්කේ. අහස ඇසුරු කොට ඉන්න මේ යම් භූත කොටසක් වෙයිද එතකොට ඒ සියලුම දෙනා එතකොට දෙවියන් බ්‍රහ්මයන් ඇතුළු මනුස්ස නොවන ඔය කියන සියලුම දෙනා තමයි මෙතනදී අදහස් කරලා තියෙන්නේ. සර්ණාසේ ඔබ වහන්සේ දෙවෙනි කොටස පැහැදිලි කළේ කිරීම නිසා අදහසක් එනවා. එහෙමනම් මේ අන්තලික්කේ කියුවන් පස්සේ දෙවියන් වහන්සේලාට එතනින් කියුණා කියලා මේ ඒ කියන්නේ പ്രേත භූත වගේ අය ඒ කොටස අන්තලික්කේ වෙන්න බෑ. ඒකල බුම්මානිවා බුම ආශ්‍රය කර ඉන්නවා. එහෙමද සර්ණා සර්? ඔව් ඇත්තමයි. ඔය දැන් අන්තලික්ක කියන්නේ අහස. එතකොට අන්තලික්ක කියන වචනේ මේකේ පැහැදිලිවම තියෙනවා. එතකොට ඒ කියන්නේ ආකාශයේ ඇසුරු කොට ඉන්න යම් භූත කෙනෙක් වෙයි නම් ඒ අය තමයි මෙතන මේ අන්තලික්ක භූත කෙනකින් අදහස් කරන්නේ. එතකොට දෙව්ලෝකයේ ඉඳලා අකනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා ඇති සියලුම දෙවිවරු. එහෙමයි මේ රතන සූත්‍ර දේශනා අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ. මේ අන්තලික්ක භූත කියන වචනේට අර්ථ. සවිසන්නස අනිකවරපින්. සවිනාස සර්වන්සල්ගේ මට පොඩි ප්‍රශ්නයක් තියෙන අහගන්න ස්වාමිනාංශ මේ දැන් සාතනක තියෙනවා දැන් භූත කියන එක භූතයි තතයි අවිතතයි අනන්‍යතයි කියලා කියන එතන භූත කියන්නේ මොකද ස්වාමිනාංශ? ඇත්තටම එතන නම් මේ භූත කියන්නේ ඌ කියන අදහසයි. දැන් මේ සියලුම දෙනාට සියල්ලටම අටගත් පහළ වුණු මේ සියල්ලම භූත නාමෙන් මම එදා මට මතක හැකියි අපි භූත කියන වචනේ මේ යෙදලා තියෙන නොයෙක් තැන් ඒ අර්ථ මේ මෙන්න මේ අදහස සඳහායි ඒ තැනදී ඒ කියන්නේ විවිධ ආකාර උදාහරණයක් ඇටියද මම එදා මට මතකයි මම ගොවා දැන් අපේ විනය පොතේ තියෙනවා මේ භූතගාම පාතව්‍යතාය පාජිත්‍යං කියලා උපසම්බදා ස්වාමීන් වහන්සේලාට කියලා මේ තනකොළ සත්වල් ආදී දේවල් කැපීම නිසා පටිපියාවක් සිද්ධ වෙනවා කියන කාරණේ. එතකොට එතන කිව්වෙත් ඇත්ත වශයෙන්ම භූතගාම කියලා කියන්නේ හටගත් දේවල් මේ හටගන්න දේවල් පැලවෙන ජාති දේවල් ඒවා කැපීම සිඳීම එතනදී මේ කුඩාවතක් සිද්ධ වෙනවා කියන එක. ඉතින් එතනදී මේ ඇත්ත වශයෙන්ම මේ හටගත් කියන අදහස තමයි එතනදී භූත කියන එකෙන් ගන්න තියෙන්නේ. එතකොට ඒ වචන දෙක එකට දෙන්නේ සාමාන්‍යද භූතයි සතයි කියන වචන දෙක එකට දෙන්නේ පාළි සාමාන්‍යයෙන් හොද සාමාන්‍ය නෑ එහෙම නෑ එකට යන්නේ නෑ ඔව් එහෙනම් එකටම යනවා කියලා කතාවක් නෑ මේ එතකොට සතයි කියන්නේ ඒක තේරුම් සාමාන්‍ය එහෙම තේරුම වගේ ඇති ඉන්නේ සතයි ඔය හැබැයි ඉතින් එතන තමයි ඉතින් මේක දැනදී අදහස ගන්න තියෙන්නේ නම් හැබැයි ඉතින් අර සේයි කියන අදහස මම හිතන්නේ ඒක අපි පොඩ්ඩක් වෙන වෙලාවක පස්සේ පොඩ්ඩක් බලමු ඔය ඒක කියන අදහසේ මොකද කියලා හොඳයි සර් හොම් ෆීඩ්බැක් කළා සර් සන්නවාද සම්මාස එතකොට මේ භූතම් භූතතෝ පස්සත කියන ස්වාමීන් වහන්සේ ඒක කියන්නේ යම් කිසි දෙයක් දකින්නවා කියන එකද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. මොකද? භූතම් භූතතෝ පස්සත කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ යම් කිසි දෙයක් ඒ දකින්නවා කියන එක ස්වාමීන් වහන්සේ එතන කියන්නේ භූත කියලා කියන්නේ අමනුෂ කොටස නෙමෙයිනේ ස්වාමීන් වහන්සේ එතකොට. ඔව් නෑ එතන හැබැයි මේ යම් හටගත්තා වූ දෙයක් ඇති වූ දෙයක් දකින්නවා කියලා අදහසයි. ප්‍රමාණ පිළ ස්වාමීන් වහන්සේ. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි වුණා නැවතත් ඒ සූත්‍ර දේශනාවටම පැමිණෙත් අපේ ස්වාමීන් වහන්සේ ඒ දැන් අපි දැන් තේරුම් ගත්තා එහෙනම් මේක මේ භූත එන්ටක පවුණා නෙවෙයි දෙවියන්ටත් සම කියලා. එතකොට එහෙනම් දෙවෙනි ගාථාවේදී කියන අර දිවාච රත්තෝ චහලන්ති ඒ බලින් කියනකොට ඒ අය දවල් දා රාත්‍රියේද බලි ආදී ගෙනේන කියන අර්ථයෙන්නේ වංශ අපිට දකිලා දුන්නේ. එතකොට මේකෙන් ඒ බලි කියනකොට අපි කල්පනා කළා මොකද්ද මේ බලි කියන්නේ කියලා. එතකොට අපි සාකච්ඡාවේ වතුනා මේක මේ ඒ වචනේ කියුණාට එහෙනම් දෙවියන්ට පින්දීමක් කරනවා අපි දැන් ගියා. දෙවියන්ට පින් දෙනෝනේ අපි ගෝහ දෙයක් කළා. ඉතින් ඒකත් ඒ විදිහට ගන්න පුළුවන් මේ පදේ අර්ථයෙන් කියලා. ඒ මේ ඔව් මෙතන මේ මෙතන දැන් ඔය දැන් ඔය බලි කියන වචනේ අතවස ඒක අපි සිංහල භාෂාවේදීත් අපි දැන් මේ වචනේ එහෙම පාවිච්චි කරනවා. බලි කියන එක ඇත්තටම දැන් දෙවියන්ට දෙන බලි ඒ කියන්නේ මිනිස්සු දෙවියන්ගේ යම් යම් දේවල් අපේක්ෂා කරමින් දේව ප්‍රතිමා හදාගෙන ඒ විදිහේ දෙවියන් උදෙසා මේ මල් පහන් උඩ පඳුරු ඒ විදිහේ දේවල් කරනවානේ. එතකොට ආංගය කරන පුද පූජාවල් තමයි මෙතනදී මේ අරන්තියේ බලින් එතකොට භූතයින්ට භූත කියලා කියන්නේ ඔය අමනුෂ්‍ය ආදීන්ට පොළවේ ඉන්න සමහර විට එබඳු අයට උඩ ඉන්න දෙවියන්ට ඒ සියලුම දෙනාට මිනිස්සු ඒ විදිහේ කරන යම් මේ පුද පූජා ආදී දේවල් ඒවා තමයි අත වශයෙන්ම එතනදී මේ බලි කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ. සමිනාස ඒකට එකතු කරන්න සමිනාස මේ පංච බලි කියලා කියන සමිනාස ඥාති ප්‍රේත බලි කියලා මම තේරුම් ගන්න තියෙනවා මේ සමහර කොටස් වලින් තේරුම් ගන්න. ඔය තමයි මෙහෙම ඒ ඔය මම ඒක ගිය පාර මතක් කරා කියලා මට මතකයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ අනේ පිඳු සිරිතුමාට කරපු දේශනාවක තියෙනවා මේ ඒ පංච බලි ජීවිතේ තුල කරන්න කියලා. එකක් තමයි ඔය දේවතා බලි දෙවියන් උදෙසා කරන සුබ සත්කාර ඔබඳු දේවල්. එතකොට ඥාති බලි ඥාතිින්ද කරන ඒ සැලකිලි ආදි දේවල්. එතකොට අතිති බලි කියලා කියනවා ආගන්තුකයන් අලුතෙන් තමන් කරා එන අයට කරන ඒ සැලකිලි. ඊට පස්සේ රාජ බලි කියලා තියෙනවා ආණ්ඩුවට රජයට කළ යුතු අපි ඒ අයබදු ආදී දේවල් තමයි වැඩි කිව්වේ. එතකොට කුබ්බ ප්‍රේත බලි කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මලගිනාකින්ින්නේ සී කරලා ඒ දෙන දම්පැන් ආදී දේවල්, සිම්පෙත් ආදී දේවල්. එතකොට ඒගොල්ලෝ දේවල් ජීවිතේ ඒවා තමයි තවම පංච බලි කියලා එතන එකට කියෙති. මේ එතකොට ඒ විදිහේ ජීවිතයකදී කෙනෙක් ඔය කියන යුතුකම් සිද්ධ කරන්න කියලා බුදුහාමුදුරුවෝ එහෙම කරපු අවවාදයක් තියෙනවා. සාදු සාදු සාදු. හොඳයි දැන් තමයි අපි ඊගව කතා කරන්නේ. ඒ තේරුවන් සරණයි ගාථාව පස්සෙනි ගාථාව යං බුද්ධ සෙට්ටෝ පරිවන්නී සිතින් සමාධිමානං කරිකඤ්ඤ මාහු සමාධිනා තේන සමෝ නවිජ්ජති ධම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවස්ති හෝතු. දැයි එතකොට පස්සෙනි ගාථාවේ සර්ලදාස් මෙමය අපි ගන්න. එතකොට යම් බුද්ධ සිත්තෝ පරිවංගයි සුතිං සමාධිමානං පරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝන විජ්ජති ඉදං ති ධම්මේ රතනං පනිහිතං ඒතේන ගච්ඡේන සුවත්ති හෝතු. එතකොට බුද්ධ සිත්තෝ, බුද්ධ සිත්තෝ කියලා කියන්නේ මේ බුද්ධ ශ්‍රේෂ්ඨ වූ නැත්නම් තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධ සෙට්ටෝ. එතකොට ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ මත නැත්නම් තව අදහසකින් ගන්න පුළුවන්. මේ අපි දැන් බුද්ධ කියන වචනේ අපි කියනවානේ අනුබුද්ධ, පච්චේක බුද්ධ, සම්මා සම්බුද්ධ කියලා. එතකොට එයින් මේ සම්මා සම්බුද්ධ වූ කියන අදහස බුද්ධ සෙට්ටෝ. එතකොට ඒ උතුම් වූ තථාගත බුදුරජාණන් වහන්සේ එතකොට සුතින්, මේ සුතින් කියලා කියන්නේ, සුතින් කියලා කියන්නේ පිරිසිදු වූ, පිරිසිදු වූ. ඊළඟට යම් යම් බුද්ධ සෙට්ටෝ කියන තැන තියෙන යම් කියන වචනේ, යම් කියන්නේ යම් මාර්ග ධර්මයක්. ඊට පස්සේ ආනන්තරිකම් සමාධින්, මොකද්ද මේ ආනන්තරික සමාධියයි කියද්ද තේන සමාධිනා, තේන සමාධිනා සමෝ. ඒ ආනන්තරික සමාධිය හා සමාන වූ දෙයක් න විද්‍යති, විද්‍යමාන නොවේ. එතකොට ඉදම්පි ධම්මේ රතනං පනීතං, ඉදම් අපි නේද ධර්මේ, ධර්මේහි රතනං පනීතං සම්මු ප්‍රණීත භාවයයි, රත්න භාවයයි. ඒතේන සත්‍යේන සුවස්ති හෝතු. මේ සත්‍යඥානුභාව බලයෙන් ඔබට තෙත් වේවා. එතකොට මම ආයතනයක් කියන්නම්. මේ වචනයක් මට මග ඇරුණා. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න යේසුතින් සමාධිමානං කරිතඤ්ඤමාව. එතකොට බුද්ධ සෙට්ටෝ, බුද්ධ ශ්‍රේෂ්ඨ වූ තථාගත බුදුරජාණන් වහන්සේ සුචින් පිරිසිදු වූ සමාධිමාන, සමාධීන් අතර, සමාධීන් අතර ආනන්තරික, ආනන්තරික සමාධිය පරිවන්නයි වර්ණනා කළේද, පරිවන්නයි වර්ණනා කළසේද්ද තේන සමාධිනා, ඒ ආනන්තරිත සමාධිය හා සමෝ, සම වූ සමාන කළ හැත්තක් න විජ්ජති, විද්‍යමාන නොවේ. එතකොට මේ ගාථාවෙන් එතකොට කියව මොකද්ද මේ ආනන්තරිත සමාධිය, සමාධීන් අතර ඒ ආනන්තරිත සමාධියට සමාන වූ වෙනත් සමාධියක් නැත. එහෙමනම් අන්නේ ධර්මයේහි තියෙන මෙන්න මේ උතුම් වූ රත්න භාවය, තමයි උසස් භාවය, සත්‍ය මේ සත්‍යක්‍රියානුභව බලෙන් ඔබට සෙත් වේවා කියන එකයි ඒ ගාථාවේ මේ සරල අදහස. සයනස මේ මම මේ ගාථාව තියෙන පොතේ මේ පේලියෙන් පේලියට වචනාර්ථය ලියාගෙන මින් තමයි හිටියේ. අර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ගාථාව දෙක යන්තම් කරගත්තා. හැබැයි පස්වෙනි ගාථාව නම් හරියටම අමාරු වෙනවා. දැන් අපි කියපේක මාතය? ඔව් පස්වෙනි අර එක පේලියකට තේරුමක් හොයාගන්න අපහසුනා වගේ පැහැදිලි කිසිම විදිහට අපි හැමෝටම. මම ආයතනයක් මම කියන්නම්. එතකොට අපි එක අර්ථ ගත්තොත් මෙහෙම බුද්ධ ශෙට්ඨෝ මුලදීම අපි ගත්ත වචනේ මොකද්ද? යම් බුද්ධ ශෙට්ඨෝ පරිවන්න ඊසුකින් කියනකේ බුද්ධ ශෙට්ඨෝ කියන එක තමයි ඉස්සෙල්ලම ගන්නෙ. එතකොට බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ කියන එකයි බුද්ධ ශෙට්ඨෝ. එතකොට ඊළඟ වචනේ අපි අර්ථ කිව්වේ සුචින්. සුචින් කියන්නේ පිරිසිදු කියන එකයි. ඊට පස්සේ යම් පරිවන්නයි යමක් වර්ණනා කලේද එමගමකෝ යමක් වර්ණනා කලේද යම් පරිවන්නයි මොකද්ද ආනන්තරිකම් සමාධි ආනන්තරික සමාධියයි තේන සමාධින ඒ සමාධිය හා සමා ඒ සමාධිය හා සමෝ සම වූවක් න විජ්ජති විද්‍යමාන නොවේ දක්නට නොලැබේ. එතකොට ඉදම්පි ධම්මේ රතනං පනීතං ඉදං අපි මේද ධම්මේ ධර්ම රත්නේ යති රතනං රත්න භාවයයි. පනීතං උසස් වූ රත්න භාවයයි. ප්‍රනීත වූ රත්න භාවයයි. ඒතේන සත්‍යේන මේ සත්‍යත්‍යානුභාව බලෙන් සුවත්ති හෝතු සෙත් වේවා. තලොතුමාට හරිද එතකොට වචන දෙක එහෙම දාවේ? ඔව් එහෙම ශානස. එතකොට මේ මේ විදිහට ශානස අර්ථය එන්නේ කියන්නේ ශේෂ්ඨ වූ සතගතයන් වහන්සේ ශේෂ්ඨ වූ සම්බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද පිරිසිදු සමාධියන් අතර ඇති ආනන්තරික සමාධියයි ආනන්තරික සමාධියයි ඒ සමාධිය හා සමාන වූ කිසිවක් විද්‍යමාන නොවේ. ඒ විදිහටද? හරි, ඒක තමයි. ඒ ආනන්තරික සමාධිය හා සමාන වූ වෙනත් කිසිවක් ඒ හා සමාන වූ වෙනත් සමාධියක් නැත. හරි? ඒන සමාධිනා. ඒ සමාධිය හා සමාන ඒ සමාධිය හා සමාන සමෝ සමෝ කිසිවක් නැවිජ්ජති විද්‍යමාන නොවේ. එතකොට මේ මෙතන අර්ථයෙන් බුද්ධ ශෙට්ඨෝ කියලා කිව්වේ මේ අර මම මුලින් කිව්වා වගේම මේ පුතාගත බුදුරජාණන් වහන්සේ තමයි දැන් බුද්ධ කියන වචනේ අර්ථයෙන්ම කියනවානේ මේ මොකද පච්චේක බුද්ධ අනුබුද්ධ සම්මා සම්බුද්ධ කියලා. එතකොට මේ තථාගත බුදුරජාණන් වහන්සේ එතකොට බුද්ධ ශෙට්ඨය කියලා කිව්වේ අර මොකද්ද මේ කාය බල ඥාන බල ආදීන් යුක්ත නිසා මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ ශෙට්ඨ නමින් හඳුන්වනවා. දැන් කියනවා මේ බුදුරජාණන් වහන්සේට කාය බලය ගත්තාම මේ මොකද්ද චබ්දන්ත කුලයේ ඇත්තු 10 දෙනෙකුගේ කාය බලයක් බුදුරජාණන් වහන්සේට තිබ්බා කියලා නේද? දැන් ඇතුන් වර්ග 10ක් ගැන කියලා තියෙනවා. දැන් අපි ඔය ධර්ම සාහිත්‍යය කියනවා නේද? කාලාවක, ගංගෙය, පණ්ඩර, ඊළඟට තම්බ, පිංගල, ඊට පස්සේ ගන්ධ, මංගල, හේම, උපෝසත, චද්දන්ත කියලා. ඒ කියන මේ ඇතුන් වර්ග 10ක් තියෙනවා. එතකොට මිනිස්සු 10 දෙනෙකුගේ කාය බලයේ තියෙනවා කියනවා. ඔය මුලින්ම කියපු කාලාවක වර්ගයේ ඇති කුද. එතකොට කාලාවක වර්ගයේ අතුන් 10 දෙනෙකුගේ කාය බලයක් තියනවලු ගංගෙය වර්ගයේ ඇතෙකුට. ඉතින් ආන් මේ විදියට ගිහිල්ලා මේ චද්දන්ත කුලයේ අවසානයේදම කියපු එබඳු අතුන් 10 දෙනෙකුගේ බලය එක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට තියනවා කියලා සඳහන් කරයි කියන බුදුරජාණන් වහන්සේ සතු කාය බලය. ඊට පස්සේ ඥාන බලය දැන් මහා සේනාද ආදී සූත්‍ර දේශනාවල ඒ දස තථාගත ඥාන බල කියලා විස්තර කරලා තියෙනවා. ඉතින් එතකොට ඒ බඳු ඥාන බල සහ ආය බලයන් ගැන යුක්ත බුද්ධ සෙට්ටෝ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ගැනයි මේ සඳහන් කරලා තියෙන්නේ. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයේ සුචින් බඳු ඒ ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් පිරිසිදු වූ සුචින් පිරිසිදු වූ එතකොට සමාධිමානං පරිසඤ්ඤමාහෝ එතකොට ආනන්තරික සමාධිය පිරිසිදු ආනන්තරික සමාධිය හා සමාන වූ වෙන සමාධියක් ඇත්තේ නැත. ඒ ආනුභාව බලෙන් ඔබට සෙත් වේවා කියන එකයි ඒ ගාථාව විතර සරල අදහස. ස්වාමීන් වහන්සේ මෙතන සමාධිමානං පරිසඤ්ඤමාහු කියන එක ලොකු දිග වචනයක් ඇතුළේ තියෙන එක පැහැදිලිව පේනවා සංජීවලා තියෙනවා කියලා වචන කීපයක් ස්වාමීන් වහන්සේ අපිට පොඩි අර්ථයක් එකින් ගන්න පුළුවන්ද? ඒ කොහොමද මොන මොන වචනද කියන සංජීවලා තියෙන කියලා? ඒකේ තියෙන්නේ ඒතර ජන්මහත්තයා මේ සමාධිමානං මට විනාඩියක් එයන් තමයි ඔහොම ඉන්න පොඩ්ඩක් හඳයි සාන්නා හොඳයි කල්‍යාණ මිත්‍රයන් ගෞරවනීය සාන්නාසේ ඉනවත් සම්බන්ධයෙන් කන් අපි වෙන පණිවිඩයක් මතක් කරන්න උන්වහන්සේ මම හිතන්නේ ඉදිරියටම ඩාන්ස් කරනවා වෙන්න ඕනේ මේ කල්‍යාණ මිත්‍රයන් අපි 2018 පස්සේ අගෝස්තු මාසේ 20 වෙනිදා ඉඳලා දින 6කට වාහන වැඩසටහනක් අනුරාධපුර ප්‍රදේශයේ පවත්වනවා පූජ්‍යපාද උදේසිකම ධම්මජය ස්වාමීන් වහන්සේ විසින් මෙහෙම ලැබෙන බොහෝ විට දුගබුලිනානෝ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය ඇතුව උන්වහන්සේගේ පිරිවෙන වෙන්න පුළුවන් අපි මේ ගැන කතා කරනවා. ඉතින් ඒ වැඩසටහන සම්බන්ධ වෙන්න කැමැත්තක් දක්වන කල්යාණ මිත්‍රු ත්‍රි වෙනවා නම් ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල අපිට ඊමේල් පණිවිඩයක් එවන්න savanuta_sisilasa@hotmail.com වෙත සවනර සිසිල්ස් වෙබ් අඩවියට ගියොත් www.sisilasa.org ඒකේ නිවේදනයක් දාලා තිනවා. එතන ඊමේල් ඇඩ්‍රස් එකෙම තියෙනවා. අපිට පණිවිඩයක් එවුවොත් තැනක් වෙන් කරලා තියන්න පුළුවන්. ඊටාම ඉක්මනට දැන් ඉවර වෙන බව පන්නේ මෙතන අසු කරන කල්ලාන මිතුරුවත් රෙස්පොන්ඩ් කරේ නැහැ. එසේ නමුත් දැන් තමා 30 තැනක් විතර ගිහිල්ලා ඉවරයි. 30 තැනක් විතර මේ වන් විද්‍ය සම්බන්ධන කට්ටිය වෙන් කරගත්ත ඉද පාසුකම් නිසා අපේ කල්ලාන මිතුරුන් මතක් කරනවා ඉක්මනටම ඉදිරිපත් වෙන්න. මොකද 50කින් පමණ සීමා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තිරුවන් සරණයි සයන්ස වාසේ සුජානන්ද චිත්තින් පුදා දැන් දලවතුමාත් නැහැ මම ඇහෙනවද? ඇහෙනවා අපි හැමෝම දැන් ඇහෙනවා. හරි. දැන් සලන් තමයි. එතකොට මේ දැන් තමයි ඇහුවේ අපි ඒකේ මේ වචනේ එක දිගට තියෙනවා. ඒක හදාගන්නේ කොහොමද කියලා නේද? සමාධි මානං තරිකඤ්ඤමාහු. එතකොට සමාධි මානං තරිකඤ්ඤමාහු. සමාධි මානං හරිද? සමාධි මානං එතකොට ආනන්තරිකං ආනන්තරිකං ආහු කියන වචන තුන තමයි අත්වසෙම මෙතන සම්දි වෙලා තියෙන්නේ. සමාධිමානං ආනන්තරිකං ආහු. එතකොට සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිමානං තරිකඤ්ඤමාහු කියලා එක අපිට ඇත්තටම සම්දි හදනකොට දැන් පාලි වෙන කට්ටයට මේ හරි මාත්‍යම තියෙනවා මේ අපිට එහෙම වචනයක් පදයක් හමුණා මතකද හරි මාත්‍යම? මොකද මම නම් හිතේ අර මේ සමාධින් ආනන්තරි කන්නේ කියන එක සම්ඳුනා කියලා මම කලින් හිතුවේ දැන්. ඔව්. එතන මේ දේශ සම්ධියක් තියෙන නිසා එතන මා ආයම් වලට මායම් නේදුනයි කියලා. ඔව්. මේ එතන සම්ධියක් තමයි තියෙන්නේ සමාධි මානං සමාධිමානං එකක් අනිත් එක ඊට පස්සේ තරිකං සමාධිමානං ආනන්තරිකං ආහු එහෙමයි අපි එමුනොත් ඒ වචනේ මේ දැනට ඔහම පද විග්‍රහය වචන කැඩලා තියෙන්නේ කොහොමද කියන එක මතක තියාගන්න. පාලි පාඩමේදී අපි මේ වචනේ සම්ඳි වෙලා තියෙන්නේ කොහොමද කියන එක දැනගත වාක්‍ය හදලා බලමු. හොඳයි හොඳයි සේවන් සර්ණයි. තවත් කාටරි යම් ප්‍රශ්නයක් තියෙනවද මේ පස්වෙනි ගාථාව සම්බන්ධයෙන්? තෙරුවන් සරණයි. මට පුළුවන් නම් ආනන්තරික සමාධිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න තෙරුවන් සරණයි. අපි ඒක වෙනස් වෙලාවක ගමු නේද? හොඳයි මම හිතනවා. නෑ මේ ජයන්ත මහත්තයාට පුළුවන් පොඩ ඒක විස්තර කරලා දුන්නත් කමක් නෑ. පුළුවන් කවුරු හරි ඉන්නවා නම් මොකද්ද ආනන්තරික සමාධිය කියන්නේ කියලා? හොඳයි. ජයන්ත මහත්තයා මම හිතන්නේ උතුමාලට පුළුවන් මේවා. හරි පොඩ්ඩක් මම පැහැදිලි කරලා දෙන්න බලන්න. හොඳයි කියනකෝ. අස්වත් මෙතන අන්තරයෙන් තොරව ඒ කියන්නේ අපි දන්නවා මාර්ගසිත සහ ඵලසිත කියන එක ඇති වෙන්නේ එකකට එකක් අන්තරයක් නැතුව. ඒ කියන්නේ මාර්ගසිත ඇති වෙච්ච ගමන් ඊළඟ සිත තමයි ඵලසිත කියන්නේ. එතකොට මම දැනගෙන තියෙන විදිහට මේ ආනන්තරික සමාධිය කියලා හිතන්නේ කෙනෙක් මාර්ගඵලයකට පත් වෙන වෙලාවේ මාර්ගසිතින් අනතුරුවම ඒ අනතුරුවම ඇති වෙන ඵල සමාධිය ඵලසිතිය ඇති වෙන සමාධිය හැටියට තමයි හුඟක් තැන්වල දක්වලා තියෙන්නේ. ඒ විදිහ තමයි ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් පැහැදිලි කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒක හොඳයි. ඔව් අතර මේක තමයි නේද? එතකොට ඒ කියන්නේ අතරක් නැති කියන එකනේ ආනන්තරික කියන එකේ තේරුම නේද? අතරක් නැහැ. එතකොට මේ මාර්ග සිතට අනතුරුවම මේ ඵලසිත ඒ සමාධිය ඇති වෙනවා කියන එකයි. ඒ කියන්නේ උදාහරණයක් වතේ සෝවාන් මාර්ග සිතට හා මේ සෝවාන් ඵලසිතට අතරක් නැහැ. හරි? එතකොට මාර්ගසිත උපන් විත අතරක් නැතිවම ඵලසිත උපදිනවා. ඒ නිසායි ඒකට අතරක් නැහැ කියන අර්ථයෙන් තමයි ආනන්තරික සමාධිය කියලා කියන්නේ. ඉතින් ජයන්ත මහත්තයා ඒ කරපු විස්තරේ මම හිතන්නේ තාම නිවැරදි. මේ ඔයකින් තව දුරටත් අතරයි මේ එතන අර සංදී එදෙකෙන් තමයි ආනන්තරිකං යමාහු. ඔව් යං ආහු ඈ යමාහු කියන එකත් යං ආහු. යං ආහු යමාහු පොතේ තියෙන අනන්තරිකං යමාහු කියන යමාහු කියන එක යං ආහු කියන එක ආයත් සම්දි වෙලා තියෙනවා. ඔව් ඒක තමයි. ඒ දෙක සම්දි වෙලා යමාහු වෙනව නේද? දැයි තමක් පැහැදිලි කරගන්න තියනවද? නේද? නයිලාගේට යමු ස්වාමීන් වහන්සේ. ආ හොඳයි යන්න මම අපිට එහෙමනොත් මේ අදට තව එක තමයි කියන්නේ වෙන්නේ නේද? ඒක නෑ හොඳයි ස්වාමීන් වහන්සේ අපිට ඔබ වහන්සේ තාමත් හොඳට පැහැදිලි කරලා දෙනවා. ඒකින්ද මේ කාලය ගතට නම් කිසිම ප්‍රශ්නයක් නෑ අපේ පැත්තෙන්. හොඳයි දැනුවත් වෙන හරි. ඒකත් තම හොඳයි. නම ඒක පැහැදිලි කරන්න. සිය පුද්ගලා අර්ථ සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ. සේ දක්ඛිනෙය්‍යා සුගතස්ස සාවකා ඒතේ සුදින්නානි මහප්ඵලානි ධම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. රයි බොහොම හොඳයි. ඔකට තම නිවැරදිව යන්ත මාත්‍යා ගාථාව සජ්ජායනා කළා. දැන් එතකොට දැන් මේ විදිහට ධර්මයේහි ගුණයෙන් සත්‍යක්‍රියා කරලා දැන් සංඝරත්නයේ ගුණයෙන් සත්‍යක්‍රියා කිරීමයි මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපි බලමු මේ ගාථාවේ සරල ධාත. එතකොට කියනවා යේ පුද්ගලා අට්ඨ සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස සාවකා ඒතේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවක්ති හෝතු. එතකොට මෙතන කියනවා යේ අට්ඨ පුද්ගලා යම් අට්ඨ පුද්ගලා කියලා කිව්වේ අෂ්ඨාරි පුද්ගල කෙනෙක්. අට්ඨ කියලා කියන අටනේ යම් පුද්ගලයෝ අට දෙනෙක් කියන එකයි. එතකොට මෙතන යම් අෂ්ඨාරි පුද්ගල කෙනෙක්. මේ පුද්ගලා අට්ඨ සතං පසත්තා. සත්පුරුෂයන් විසින් පසත්තා ප්‍රශංසා කරන ලදද. ඒ කියන්නේ බුද්ධාදී බුද්ධ වච්චේ අනුබුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් පසත්තා පසක්තද ප්‍රසංසා කරන ලදද. එතකොට චත්තාරි ඒතානි යුගානි හොන්ති ඒතානි ඒතානි මේ කියපු පුජ්‍යලයෝ අට දෙනා අෂ්ටාරි පුජ්‍යලයෝ අට දෙනා යුගානි යුගල වශයෙන් චත්තාරි හොන්ති හතරක් වෙච්ච කියන එකයි. යුගල වශයෙන් යුගානි යුගල වශයෙන් චත්තාරි හොන්ති හතරක් වෙච්ච. ඒ කිව්වේ දැන් මෙතන යේ පුද්ගල අට කියලා කිව්වේ පුද්ගල අට දෙනා කවුද? සෝවාන් මාර්ග සෝවාන් ඵල. ඊටව සකෘදාගාමි මාර්ග සකෘදාගාමි ඵල. අනාගාමි මාර්ග අනාගාමි ඵල. අරහත් මාර්ග අරහත් ඵල. මේ කියන අට පුද්ගල කියලා කිව්වේ මේ පුද්ගල අට දෙනා. එතකොට මේක යුගානි යුගල වශයෙන් ගත්තාම චත්තාරියොන්ති හතරයි. ඒ කියන්නේ සෝවාන් මාර්ග ඵල. සකෘදාගාමි මාර්ග ඵල. අනාගාමි මාර්ග ඵල. අරහත් මාර්ග ඵල. ඔන්නෝයි කියන යුගානි යුගල වශයෙන් චත්තාරි හතරක් වෙත්. තේ දක්ිනෙයා සුගතස්ස ශ්‍රාවකා සුගතස්ස ශ්‍රාවකා සුගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ කියන එකයි. සුගතස්ස දැන් තථාගත බුදුරජාණන් වහන්සේ හැඳින්වීම සඳහා අපේ පෙළේ බොහෝ තැන්වල බහුල වශයෙන් යොදලා තියෙන වචනේ තමයි සුගත කියන එක නේද? සුගත. එතකොට සුගත කියලා කියන්නේ දැන් අපි ඉගෙනගෙන තියෙන නවරහරි බුදුගුණ. එතනක් තියෙන සුගත බුදුගුණය කියන්නේ සුගත කියලා කියන්නේ මොකටද? දැන් වීදාගම ආදුරු හරි ලස්සන බුදුගුණ අලංකාරය තියෙනවා මේ සුගත බුදුගුණය ගැන කියලා මේ මෙන්න මෙහෙම මේ යහපත් කොට යිතයි සුන්දර තැනට සැපතයි සුඳුරු වස් කියතයි කියතියේ මුනි රජුත සුගතයි. ඔන්නෝ කියන කාරණා තුනින්දනේ බුදුරජාණන් වහන්සේ සුගත කියලා කියන්නේ යහපත් කොට යිතයි. බුදුරජාණන් වහන්සේගේ ගමන ඉතාම යහපත්. ඊට පස්සේ සුන්දර තැනට සැපතයි සුන්දර වූ නිවනට තමයි බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කළා. ඊට පස්සේ සොඳුරු බස් කියතයි උන්වහන්සේගේ වචන ඉතාමත්ම පිසිදී. ඒ නිසා උන්වහන්සේට සුගත කියන නාමයෙන් හඳුන්වනවා. එතකොට මේ සුගතස්ස ශ්‍රාවකා මේ කියපු ආර්ය පුජ්‍යල වට දෙන්න. නැත්තම් යුගල වශයෙන් ගත්තාම මේ යුගල හතර සුගතස්ස ශ්‍රාවකා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ තේ ඒ අය මේ කියපු අෂ්ටාරි පුජ්‍යලයෝ තේ දක්ෂිනෙය්‍ය. දක්ෂිනාවට සුදුසිය දක්ෂිනෙය්‍ය. දක්ෂිනාවට කියන්නේ දාන ආදී දේවල් දෙන්න ඒ සඳහා මේ සුදුසිය දක්ෂිනෙය්‍ය දක්ෂිනාවට සුදුසිය. ඒතේසු දින්නානි මහප්පලානි ඒතේසු මේ කියපු අෂ්ටාරි පුජ්‍යලයන් කෙරෙහි දින්නානි දෙන ලද දෙය මහප්පලානි මහත් ඵල ඇත්තේ මහත් ඵලය. ඒතේන සච්චේන සුවත්තියෝ. එතකොට මේ ආර්ය සංඝරත්නයේහි ඇති මේ ඉදම් අපි මේද සංඝේ සංඝරත්නයේ කෙරෙහි ඇති රතනං පනීතං ප්‍රණීත වූ රත්න භාවය උසස්ම භාවයයි. ඒතේන සච්චේන සුවත්තියෝ මේ සත්‍යක්‍රියාව භාව බලෙන් ඔබට සිතේවා යහපතක් වේවා කියන එකයි ඒ ගාථාවේ එතකොට අදහස. සයි බොහොම දලසාතය. ඔව් හොඳයි. ඒ සම්බන්ධෙනොත් අපිට පුළුවන් කෙටියෙන් විතර යමක් දැනගන්න පුළුවන් ස්වාමීන් වහන්සේගෙන් කාට හරි දැනගන්න අවශ්‍ය නම් කෙරුවන් සර්ණ. සන්නස මේ අර සුගතයන් වහන්සේ ගැන වේදාගම ස්වාමීන් වහන්සේ කියපු යහපත් අරිතික සුන්දර ඉස් අරිතික සුන්දර එහෙමද ස්වාමීන් වහන්සේ? ඔව් යහපත් කොට යතයි සුන්දර තැනට සැපතයි සොඳුරු බස් කියතයි කීතියේ මුල් රජුට සුගතයි නේද? ඔව් ඒතකොට යහපත් කියේ ගමන කියන එක උන්වහන්සේගේ. ඔව් යහපත් කොට යතයි. ඔව් උන්වහන්සේගේ ගමන. ඔව් ඊට පස්සේ සුන්දරයි කියලා කිව්වේ සුන්දර තැනට සැපතයි කියත් වශයෙන්ම නිවන නිවනට වැඩියා නිවන් අවබෝධ කළා කියන එකයි. සොඳුරු බස් කිව්වේ ධර්මයට. හොඳයි සාම. හොඳයි තිරුවන් සරණයි. ඒ තවත් සාහරි අවස්ථාව තියෙන. සයින් වාස සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අඳුන්නන්නේ එහෙමනම් මේ කිව්වා වූ පුද්ගලයන් අට කොටසේ පමණක්ද ස්වාමීන් වහන්සේ? අපිට වචනින් ශ්‍රාවක කියන වචනෙන් හඳුන්වන්න පුළුවන් මේ කියන පුද්ගලයාට කොටසේ පමණ දීට පල්ලෙහත් පිටසක්. ඒ කියන්නේ සෝතාපට්ටි මාර්ග ඵලයට ඵල නෙවෙයි සෝතාපට්ටි මාර්ගයට පල්ලෙහත් පිටසක් 70% ශ්‍රාවක කියන සලකන බැරි තිස්සන්. නෑ ඔත ඇත්තට මෙතන මෙතන කිව්වේ මේ කියන ඒතේසු දින්නානි මහප්පලානි මහත්ඵල ලබන්ද නම් යමෙක් ඒකෙනා ඒතේසු දින්නානි මේ කියන අෂ්ඨහාරි පුජ්‍යලයන්ට දීමයි හොඳ කියලා. එතන ඇත්ත වශයෙන්ම මෙතන මේ ශ්‍රාවක කියන වචනෙන් ඇත්ත වශයෙන්ම මෙතන බුදුහාමුදුරන්ගේ සැබෑම ශ්‍රාවකයෝ බවට පත් වෙනේ නම් මේ කියන අට දෙනා තමයි නේද? එතකොට එතනින් මෙහා ඉන්න මේ ඒ කියන්නේ ආර්ය භාවයටපත් නොවුණු අනාර්ය ශ්‍රාවක නේද? එතකොට ඉතින් ඒක තියෙනවා ඉතින් ගැඹුරක් නේද? දලුවත් මහත් කියෝගේ ඉතින් මේ උත්තරේ තියෙන වචනාර්ථය ගත්තාම හැබෑවටම තථාගතස්ස ශ්‍රාවක නැත්තම් මේ සුගතස්ස ශ්‍රාවක කියලා කියන්න වෙන්නේ සැබෑ ගැඹුරු අර්ථයෙන්ම නම් මේ කියන ආර්ය භාවයට පත් පුජ්‍යලයන් අට දෙනා. ඉතින් ඔව් තවත් ඒ පිළිබඳව මොකක් හරි අදහසක් එහෙම සානත් ඔබවන්සේ නැත්තාවේ ඔය කොටස සාකච්ඡාවක් නැගුණා නම් මම දන්නවා ලොකු සාකච්ඡාවක් වෙනව සම්බන්ධයෙන් මොකද විවිධ මත තියෙනවා. ඒ නිසා මම ඒක ගෞරවණීය සම්මාදී ඉන්නකොට මේක මතු කළේ අනිත් කැලණෙන් තෙන්න පුළුවන් කියන්නේ ඒකට විරුද්ධව අදහසක් තියෙන්න පුළුවන් කෙනෙකුට. ඒ නිසා කතා කරන අපි ගෞරවණීය සම්මාදී අපි දැනගන්න පුළුවන් කල්ලාන මිත්‍රයනි. සේන මාත්මය මොකද ඔබතුමා ඉගෙන කල්පනා කරන්නේ? අපි කිව්වොත් එම තථාගතයන් වහන්සේගේ හැබෑ ශ්‍රාවකින් වන්නේ සෝතාපට්ටි මාර්ගයේ තවත් පහදි පැම දෙපළයි එහෙම කියන්න බෑ කිව්වොත් වෙන මාත්මය. තිරුවන් සරණයි. ඒක තමයි මම පිළිගන්නේ. මොකද සුගතස්ස කිව්වම සෝවාන් මාර්ගයේ ඉන්න හැමෝම සෝවාන් මාර්ගයේ කියලා කියන්නේ නිවන් ආරම්භය අපින් කටියේ බුද්ධ ශාමක කියලා කියන්නේ. නැත්තම් එහෙම නැත්තම් දැන් නිවන් ආරම්භය යන්නේ නැත්තම් වෙන වෙන මාර්ගවල යනවා නම් වෙන වෙන වෘත පාවිච්චි කරනවා නම් ඒකට එයට තාපසය කියලා කිව්වට එයට දැන් ගෝවෘත ඒ විදිය වෘත අදහන අය බුද්ධ ශ්‍රාවකයෝ නෙවෙයි. ඒ අය සමහර එක එක ආගම් වලත් එක එක මුනිවරයෝ ඉන්න පුළුවන්. කියන්නේ එක එක ඇයි ඉන්න පුළුවන්. නමුත් බුද්ධ ශ්‍රාවක කියන හැටියට ගණන් ගන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව යන්නේ. කියන්නේ නිවන් අරබය යන්නේ. නිවන් අරබය යන්නේ අඳුම්ම ගානේ සෝවාන් මාර්ගයවත් ඉන්න ඕනේ. කියන්නේ ඒ පැත්තේවත් ඉන්න ඕනේ. ඒ අතින් බලනකොට සුගතස්ස කියනක මේ අට දෙනාට ගැලපෙනවා කියන එකයි මට තේරෙන්නේ. ඔව් ඒ සුගතස්ස කියන වචනේ සත්‍යගත මාන්සේ ප්‍රදුන්නේ මේ සේනවාසයේ උක්තමයි කියපු කාරණාවෙන් අපිට තව ප්‍රශ්නයක් තියෙනවා ඒකට. එහෙනම් මොකද මේ සෝවන් මාර්ගය කියන එකත් අපි නම් කතා දැනගන්න ඕනේ මොකද්ද කියලා. ඒ කියන්නේ ඔක්තමා කියපු විදිහට මේ අපි ඔක්කොම බණ අහනවා ධර්ම සාකච්ඡා කරනවා මේ අපි බුද්ධාගමේ තමයි. ඒ නිසා අපි සෝවන් මාර්ගයේදී සෝවන් වෙන්න ඕන නැහැ කියලා එහෙම කතාවක්ද මෙතන කියන්නේ? එහෙම නැත්නම් සෝවන් මාර්ග චිත්තයක්වත් පහළ වෙච්ච කෙනෙක්ද? ඒ කියන කතාව තියෙනවා එහෙනම් ඒක වෙන. සමහරවිට ස්වාමීන් වහන්සේගේ කාල අපි යමු මේ සන්වාසයේ ප්‍රශ්නෙත් එක්ක සන්වාස අපි මේ ඒ තුමා මතක් කරපු කාරණාවත් එක්ක වහන්සේට පුලුවන් සන්වාසයේ පුලුවන් දාරක්ෂක් ලබා දෙන්න. හොඳයි දලොත් මාතේ එහෙමනම් මේ මට ඉතින් රැඳී ඉන්න පුළුවන් කාලේ එපමණයි. මම කැමති අතරම ඔබතුමාලත් එක්ක එකතු වෙලා මේ පැහැදිලිකම ඉන්න. නමුත් මේ තියෙන කටයුතු දෙකම මට මේ ඉතින් මේ යන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා කමක් නැහැ, අපි ආයෙත් මොන ගෑමු. එතෙක් ඔබතුමාලා එහෙමනම් ඒ පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරලා ඒ මතුවෙන කාරණා මම හිතන්නේ ඊළඟ වර අපි මුණ ගැහෙනකොට දරුවත මාත්‍ය පොඩ්ඩක් ඔබතුමා ප්‍රවේශයක් ඇටිට ඒ කාරණා සුචක් නිකන් දල වශයෙන් සඳහන් කරොත් මටත් දැනගන්න හොඳයි කියන කාරණේත් මම දීපත් කරමින්. එහෙමනම් අද සම්බන්ධ වුණ හැම දෙනාටම ආශිර්වාද කරමින් මම සමු ගන්නන්නේ නේද? එහෙමයි අපි ආමුදුනේ. එහෙමනම් අද දවසේදීත් මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච අපගේ දැනුම්කම්පණයට සම්බන්ධ වුණ අනුරාධපුරේ වැඩ වාසය කරන පූජ්‍යපාද ටිකබල ඥානාලෝක ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනාම නමස්කාර කර සිටිමු. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උන්වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මේ ධර්ම දාන මේ පින්කමත් හේතුවක් වේවා කියලා අපි කුසල් සිතින් යුතුවම ප්‍රාර්ථනා කර සිටිමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. රැචන හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු. තෙරුවන් සරණයි.